ධර්මානුශාසනාව. දේශකයන්න් වහන්සේ කෑගල් පුස්සල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. යස්මාචිකෝ ආනන්ද සුඤ්ඤං අත්තනේනවා අත්තනේනවා తస్మా శూన్య లోకోతి ఉచ్యతి ఇతి. జీవితය සැනසීම සඳහා මෙහෙවන ලබන දෙයක්. Taman dannā sæma kāraṇā ossēma jīvitaya sænasīma sadahā tamai hæma kenekma mehewanu labanne. Esē uvat bohō denāṭa jīvita avasānēdī hoyena sænasīma venuwata bohō visāla karadara saṅkhyāwak, duk saṅkhyāwak, hirihara saṅkhyāwak, pīḍā saṅkhyāwakata tamai muhuna denna sidu wenne. Me pilibandawa Tilokara Budupiyānan wahanse mænavin hādāra labanna. මිනිසුන්ට ජීවිතේ දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ආකාරයක් පිළිබඳව පැහැදිලි කරන ලැබුවා. ඒ තමයි නිසා තමයි බුදු සමයේ සඳහන් වෙන්නේ දුක නැති වූ තැන කියලා වචනයක්. ඒ දුක නැති වූ තැනටපත් වෙන්නට දුකටපත් වීම සහ ඊටපත් වීමට හේතුව කියන කරුණක් පැහැදිලි කරලා දෙනවා. පැහැදිලි කර දෙමින් බුදු සමයේ මේ පෙන්වනු ලබන දුක නැති වූ තැන කියන එක ජීවිතෙන් පරිබාහිරව ජීවිතෙන් එහා පැත්තේ මරණයන් මතු තියෙන දෙයක් වශයෙන් හෝ අනාගත බුදුරෙක හමුවේ ළඟා කරගත් දෙයක් වශයෙන් හෝ යමෙක් උපකල්පනය කරනවා නම් මේවා සදොස්සයන් වෙන්න අපි සඳහන් කරන්න කැමැති. සත්‍යක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන බව අප මීට පෙරත් පෙන්වලා තිබෙනවා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති කියලා පාඩයක්. ඒනි සිංහල සරල තේරම නිවුණාව බුදුන් වහන්සේ මෙවෙන්ට බණ කියනවායි කියන එක. බුදුන් වහන්සේ බණ කීවේ අවුරුදු 35 සිට 80 දක්වා. එබැවින් බුදුන් වහන්සේගේ නිවීම අවුරුදු 35 දී සිදු වන බව අපි පිළිගන්න වෙනවා. 80 දිනව 80න් පසු මේක ධර්මදේශනාවක්වත් කළේ නැති නිසා එවෙන් බෞද්ධ පින්වතුන් මේ බුදු සමයේ ගැඹුරු හදාරමින් හොයාගන්නට අවශ්‍ය වෙන්නේ ජීවිතයට දුක ගෙන දෙන්නේ කොහොමද? ජීවිතය දුක ආක්‍රමණය කරන්නේ කොහොමද? ඒ ආක්‍රමණික පළවා හැර යථාර්ථයට පත්වන්නේ කොහොමද කියන මේ කරුණ හොයාගන්න අවශ්‍ය වෙනවා. මේ සොයාගැනීමේදී මින් පෙර යම් ධර්මදේශනාවලදී අප ඔබට පැහැදිලි කරලා තිබෙනවා මේ බුදු සමයේ ශික්ෂා පද විනය සහ ධර්ම විනය කියලා දෙකක් පවතින බව. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ තිබෙන රහසක් පිළිබඳව සත්‍යක විමසූ ප්‍රශ්නයකට දීපු පිළිතුරකත් සඳහන් වී තිබෙන බව. ඒ පිළිබඳව මා මීට පෙරත් මතක් කර ඇති. සත්‍යක විමසන්නේ ශ්‍රමණ ගෞතමයන් තම ළඟට එන ශ්‍රාවකින් හික්ම විමසදා භාවිතා කරන ක්‍රමෝපාය ධර්මයක මග්ද කියලා. එහිදී පිළිතුර වන්නේ පංචස්කන්ධය අනිත්‍ය අනාත්ම වශයෙන් බලන්න කියන එක. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් බලන්න කියන එක. මෙය අපට වදනක් පමණයි. මෙය අපට විභාගයට ලියන්න අවශ්‍ය කටපාඩම් වූ වදන් පෙළක් පමණයි. අපි ඊදඳු තත්වයක් ස්පර්ශ කරන්නේ නැතුව පුද්ගලින් වශයෙන් ගත් කල වෙනත් ශික්ෂාපද සංවේයක මේ සරතම ඉන්නවා. හැමදෙනාම ඉන්නවා. ඒ ඉන්නේක වරදක් කියන එක නෙමෙයි කියන්න හදන්නේ. ධර්ම විනයක් නැති සමාජයක් ශික්ෂාපද සංවේයෙ ඉන්න ඕනේ. ඒක වරදක් නැහැ. නමුත් අපට ගැඹුරු ස්පර්ශ කරන්න අයිතියක් නැද්ද? ඒක නයි හොයලා බලන්න ඕන. දැන් එහිදී සඳහන් කරනු ලබන්නේ අපට අපේ සමාජයේ බැලුවාම පංචශීල සංවරෙහි, අටශීල සංවරෙහි, සාමනීර සීල සංවරෙහි, ඒ වගේම උපසම්පදා සීල සංවරය කියන මේ සංවරයන්ගෙන් එකක සැදැහැවත් බෞද්ධයෝ ඉන්නවා. ඔවුන් පංචස්කන්ධයාගේ අනිත්‍යනාත්මය දන්නේ නැත්නම් අර කියන සංවරයන් තුළ මේ බුදුන් වහන්සේ වදාලා වූ ශ්‍රාවකින් හික්මේ සංවරය නැහැ නේද? අන්න එයා අපේ අවධානයට ලක් වෙන්න වෙනවා. තිරගුරු බුදුපියාණන් වහන්සේ වැනි උත්තමෙක් දේශනා කළ දහම් බොහෝ ජනයාට හිතසුව පිණිස කියලා පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා. බොහෝ ජනයාට ලැබිය යුතු හිතසුව පිණිස හිතසුව උන්වහන්සේට වැඳුම් පිටුම් කොට මල් පහන් පූජාකට පිංසුදු කර ගැනීම පමණයි බුදුමත් ඔබ හිතන්ට අවශ්‍ය වෙනවා. ඒ වගේම වර්තමාන ලෝකයේ තියෙනා වූ කරදරයන්ට පිළිසරණක් නැත්තම් විසඳුමක් අවශ්‍ය වෙනවා. මේ සමාජයේ ජීවත් වෙන වැරදි කරන අය, පස්පව් දසා කුසල් කරන අයගේ ක්‍රියාකලාපයන් නිසා ඔවුන් පමණක් නොව සමාජයේම දුකටපත් වෙලා තිබෙනවා. කරදරේ විහිහෙරපත් වෙලා තිබෙනවා. ඒ ඔවුන් විසින් කරන වරදක් නිසා සමාජයටත් ප්‍රතිවිපාක නැත්තම් ප්‍රතිලාභ ලැබිලා තිබෙනවා. වත්මන් සමාජයේ සදාචාරයේ පිරිහෙලා කියලා කියන්නේ. එහෙම නැත්නම් නිරන්තරයෙන් ප්‍රතිද විකාශනය වෙන ප්‍රවෘත්ති වල යහපත් දේවල් වඩා යහපත් දේවල්ම විකාශනය වෙන්නේ කියවෙන්නේ ඒ අර ප්‍රතිපල. අපිට මේ වර්තමාන සමාජයේම දුරාචාර මිනිස්සුන්ගේ දුරාචාර ස්වභාවයන් අයින් කරගෙන සදාචාර සම්පන්න බවට පත් වෙන්න පුළුවන් නම් ඒ සදාචාර සම්පන්න භවයේ ප්‍රතිවිපාක සදාචාර සම්පන්න භවයේ ප්‍රතිවිපාක අපට ප්‍රති ලාභත් මේ සමාජයට ලබා දෙන්න පුළුවන් නේද? ඉබඳු මිනිසාට අනුගමනය කළ හැකි සක්‍රීය දහමක් තමයි තිලෝගුරු බුදුපියාණන් වහන්සේ වදාළේ කියන එක මා විශ්වාස කරනවා දැඩිව. එසේ වුවත් මේ දහම්හි යටපත් වීමක් දහම්හි අරුත්‍ත්‍ය වීමක් කියන මේ කරුණ පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන් වෙලා පවතිනවා. බුදුන් වහන්සේ වදාළ දේ වෙනුවට ඒ වදන් වලින් වෙනත් වදනක් සමාජගත වීම. එහෙම නැත්නම් අවශ්‍ය මාර්ගය වෙනුවට වෙනත් මාර්ගයකට සමාජයේ ප්‍රවිෂ්ඨ වීම. මේ මාර්ග පිළිබඳව කතා කිරීමේදී මට මතක් කරන්න තියෙන වචනයක් තමයි කර්ම මාර්ගය සහ ධර්ම මාර්ගය කියන වචන දෙක. මතක තබා ගන්න. කර්ම සූත්‍ර වල සඳහන් කරන ලබනවා කර්ම මාර්ගයේ වශයෙන් අතිවික්‍රේ කම්මං කන්නං කන්න විපාකං අතිවික්‍රේ කම්මං සුක්ඛං සුක්ඛ විපාකං අතිවික්‍රේ කන්න සුක්ඛ විපාකං කියලා තුනක්. පව්කම් දුක් විපාක, පින්කම් සැප විපාක, පව්පින්කම් පව්පින් විපාක. මේ තුනම අයත් වන්නේ කර්ම මාර්ගයට. අනේ අපේ බෞද්ධ පින්තුන් සදහවත් අය මේ අර කන්නං කන්න විපාක කොටස අතහැරියත් සුක්ඛං සුක්ඛ විපාක මත හෝ කන්න සුක්ඛ විපාක මත හෝ උන්ට රැඳෙන්න සිදු වෙලා පවතිනවා. නමුත් මේ කර්ම සූත්‍ර වල අග කොටසේ සඳහන් වෙනවා තවත් කර්මයක් පිළිබඳව. අතිවික්‍රේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ක විපාකං කම්මක්ඛයා සම්මත්තති. තවත් කර්මයක් තිබෙනවා. කලුත් නැති සුදුත් නැති, කලු විපාකත් නැති සුදු විපාකත් නැති කර්මක්ෂය කිරීම පිණිස පවතින කර්මය. මානම් කල්පනා කරන්නේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ හිලිදරව් කිරීම මෙයයි. මේ කර්මක්ෂය කිරීම පිණිස පවතින කර්මයයි. ඒට පෙර සමාජයේ සිටියා වූ තැන් පැහැදිලි කරන්න තමයි උන්වහන්සේ අර කර්ම සූත්‍රවල කන්න කම්ම සුක්ඛ කම්ම කන්න සුක්ඛ කම්ම කියන කරුණු පැහැදිලි කරලා තිබෙන්නේ. ඒවාට සුක්ඛ කර්මයන්ට සුක්ඛ විපාක තිබුණාට ඒවත් අවිද්‍යාව තුළ. ඒවා ජාති ජරා මරණ වලින් මිදුණ තැනක තිබෙන දේවල් නොවේ. එබැවින් සදහම් හොයාගන්න බැරි සමාජය සදහම් අනුගමනය කරන්නට නැති නම් සුඛ කම්ම මාර්ගයට ආයතු වෙනවා. අපේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් අප හොයන්න වෙනවා. මේ බුදුන් වහන්සේ නිර්දේශ කළා වූ කලුත් නැති සුදුත් නැති. ඒකෙන් කියවෙන්නේ පව් විපාකක් පවුත් නොවන, පිනුත් නොවන, පව් විපාක වලට හෝ පින් විපාක වලට බුදුරු නොවන කර්මක්ෂය කිරීම පිණිස පවතින අවශ්‍ය කර්මයේ කුමක්ද කියන එක. මා දකින්නේ ධර්ම මාර්ගයේ වශයෙන් මේයි. මේ අප විවිධ සූත්‍ර දේශනා අවශ්‍යයි ඔබට පැහැදිලි කරමින් සිටිනවා. අද දවසේ අපි සඳහා තියදාගන්න ලැබුවේ ඉතා ගැඹුරු කරුණක් පවතින සූත්‍ර දේශනාවක්. එය සාමාන්‍යයෙන් ත්‍රිපිටකෙහි සලායතන අසංයුක්තනිකායේ සලායත වර්ගයේ පවතින්නේ. ත්‍රිපිටකෙහි සංයුක්තනිකායේහි සලායතන වර්ගයේහි පවතින්නේ. ඒකට නම තබලා තිබෙන්නේ ශුන්‍ය ලෝක සූත්‍රය කියලා. මේ ශුන්‍ය ලෝක සූත්‍රයේ ශුන්‍ය මොනවාද, ලෝකේ මොනවාද කියන එක අපි මේ කාලය තුළ තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. එෙහිදී සඳහන් කරන කරුණක් තමයි මේ අප වෙනුවෙන් මේ විමසමට ලක් කරලා තිබෙනෙත් අපේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරන් වහන්සේම තමයි. අතකෝ ආයස්මා ආනන්ද කියන භගවතේ උපසංකමි. ආනන්ද ආශ්‍රමතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ යම් තැනකද එතෙන්ට ලැබුණා. උපසංකමිත්ව භගවන්තං අභිවාදෙත්වා ඒක මන්තං අට්ඨාසි. බුදුරජාණන් වහන්සේට වැඳ එකත් පස්සක හිටියා. ඒක මන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඊතදෝච. එකක් පස වැඩි හිටියා වූ මේ ආනන්ද ආයස්නතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙබඳු ප්‍රශ්නයක් විමසන ලැබුවා. අන්නේ විමසන ලද ප්‍රශ්නයට දීපු පිළිතුර තමයි මා ධර්ම පාඨයේ වශයෙන් ඔබ වෙත ඉදිරිපත් කරලා ලැබුවේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ සපයාදී තිබෙන පිළිතුර. කුමක්ද ප්‍රශ්නේ? ශුන්‍ය ලෝකෝති බන්තේ උච්චති, කිතාවතානුකෝ බන්තේ ශුන්‍ය ලෝකෝති උච්චති. ස්වාමීනි ශ්ලෝකය ශුන්‍යයි කියලා කියනවා. ලෝකේ ශූන්‍යයි කියලා කියනවා. කොපමණකින්ද මේ ලෝකේ ශූන්‍යයි කියලා කියන්නේ කියලා තමයි විමසලා තිබෙන්නේ. මෙහිදී ඊට ප්‍රවේශ වෙමින් සමීපිය යුතු තැනක් තිබෙනවා. ඒ තමයි පාසල් අධ්‍යාපනයේ ඉගෙන ගන්න අය වශයෙන්, පුවත්පතින් මාධ්‍යෙන් යම් යම් දේවල් දැනගන්න අය වශයෙන් අප කතා කරන ලබන්නේ අප ජීවත් වෙන මේ පෘථිවියට ලෝකය කියලා. ඒ අප විසින් ලැබුණ නමක් නැත්නම් වර්තමාන විවහාරය. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝක කියන වචනේ පාවිච්චි කරන්නේ කොතෙන්ද කියනකොට තේරුම් ගන්න වෙනවා. එවිට ලුජ්ජති පරුජ්ජති ලෝකෝ කියන වචනකුත් ඔබ අහලා ඇති කඩනබිදන අර්ථයෙන් ලෝක කියන එක. අංගුතර නිකායේ පැහැදිලිව තියෙන තැන් තිබෙනවා. ලෝක කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයට. මතක තබා ගන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකය කියන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තර අපි හැමදිනා ළඟම තියෙන අවශ්‍යම මූල ධර්මයක්. මානම් මේ නම් කොට තිබෙන්නේ ඒකකය කියලා. සත්වයාගේ ඒකකය. මේ ඒකකය තුල තමයි බුදුරජාණන් වහන්සේ මේ දහම් කරුණු පැහැදිලි කරලා තිබෙන්නේ. එබැවින් අප මේ ගැඹුරු ධම කොටසට එනකොට අපි කර්ම මාර්ගයේ ඉක්මවා ධර්ම මාර්ගයට එන්නේ. මේ ගැඹුරු කොටස විග්‍රහ කරන්න එනකොට අපි දසවස්තුක සම්මාදිට්ඨිය ඉක්මවා ආරි සම්මාදිට්ඨියට එන්නේ. ඒ පැමිණීමේදී අපට මේ ආරි සම්මාදිට්ඨිය විග්‍රහය නැසෙනම් ඔබ දන්නා වූ තිලක්ෂණය නැසෙනම් ඔබ දන්නා වූ ආරි සත්‍යය නැසෙනම් ඔබ දන්නා වූ පටිච්චසමුප්පාදය වැනි මේ සියුම් ගැඹුරු විග්‍රහයන් පංචස්කන්ධය තුලයි දේශනා කරලා තිබෙන්නේ. නිර්වල පංචස්කන්ධය තේරුම් ගන්නට වටහා ගන්නට බැරි වුණොත් එතනින් එහාට දෙලක්ෂණේ චතුස්සත්‍ය එහෙම නැත්නම් පටිච්චසම්පාදයේ පිළිබඳ විවරණයන් නමගවල් සළු වෙනවා. එබැවින් අප මේ ලෝක කියලා බුදුන් පියාණන් වහන්සේ වදාළ ලෝක தත්ත්වය කුමක්ද කියලා තේරුම් ගන්න වෙනවා. එහිදී ලෝක කියන වචනේ අංගුතර නිකායේ සූත්‍ර දේශනාවලින් මා ඔබට ඉදිරිපත් කළේ පංචස්කන්ධ කියන වචනේ. පංචස්කන්ධ කියන්නේ මොකක්ද ඊළඟට? පංචස්කන්ධ කියලා කියන්නේ වචනෙන් කියනවා නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක එක්වර ඉදදී නැසීම. මෙතන පවා මේ සමාජයේ අම් ආකාරයක වැරදි ජනක නතර වෙලා ඉන්නවා. කාගේ හෝ ව්‍යාහාරයකින් කෙනෙක් මතකයට ගත්තාම පංචස්කන්ධය කියන්නේ ශරීරය කියලා. ඔවුන් මේ සමාජයේට ශරීරයේ පංචස්කන්ධය වශයෙන් හඳුන්වා දෙමින් කියා දෙමින් ඉන්නවා. පංචස්කන්ධය මහලු වෙනවා, පංචස්කන්ධය වයසට යනවා එහෙම කියලා. පංචස්කන්ධය මෙතනින් එහාට යන කෙනෙක් නැහැ කියලා. ඒ පංචස්කන්ධ වචනේ බුදු පියාණන් වහන්සේගේ වචනේ නොවන බව තේරුම් ගන්න වෙනවා. ඛණ්ඩ කියන වචනේ තේරුම සමෝහයන් කියන දේවල්. පංච කියන එකේ තේරුම පහ කියන එක. මේවට තියෙනවා ඛණ්ඩ වෙනුවට තවත් වචනෙකුත්. රූප කාය, වේදනා කාය, සංඥාකාර කාය, සංකාර කාය, වේදනා කාය කියලා. විඥාන කාය කියලා. එතකොට කාය කියන වචනෙන් කියන්නේ ස්කන්ධ කියන එක. කාය කියන එක නෙවෙයි. කාය කියන්නේ පටවියාපෝතේජෝ වායින් අතර සහැදුන ශරීරයක් නේ. නමුත් කාය කියන්නේ රූප කාය, වේදනා කාය, සංඥා කාය, සංකාර කාය, විඥාන කාය. එතකොට කාය පහක් තිබෙනවා. මේ කාය පහට ගන්නේ කොහොමද? කාය පහට ගන්නේ ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයෙන් හෝ සිතින් අරමුණු ගැනීමේදී. මේ අරමුණක් තුල සිදුවෙනා වූ ක්‍රියාදාමය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයයි පංචස්කන්ධ ධර්මතාවය කියලා කියන්නේ. එවිට අපට මේ ලෝකේ ජීවත් වෙන්නට ගන්නට අරමුණු වර්ග හයක් තිබෙනවා. ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පොට්ටබ්බ, සිතට අරමුණු. ඒකට ඒවට කියන්නේ රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියලා. ධම්ම රූප කියලා. අපි මේවෙන් එකක් සමග තමයි හැම විටම කටයුතු කරන්නේ. ඇසෙන් නම් රූපයක් බලනවා, කනෙන් නම් ශබ්දයක් අහනවා, නාසයෙන් නම් ගන්ධයක් දෙනවා, මනෝද්වාරිකව නම් ලෝභ, දේශ, මෝහෝ එවළු හැඟීමක් සමග කටයුතු කරනවා. මේ අරමුණ විඳින්ට යාමේදී අරමුණ විඳින ආකාරය පිළිබඳ විග්‍රහයක් තමයි වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. ඔබ හොඳින් තේරුම් ගන්නට වෙනවා. වේදනා කියන්නේ විඳිනවා. රූපය හොඳ නම් සැපයි කියලා විඳිනවා. රූපය නරක නම් දුකයි කියලා විඳිනවා. ශබ්දය හොඳ නම් සැපයි කියලා විඳිනවා. ශබ්දය අමහිරි නම් අමහිරි කියලා විඳිනවා. එතකොට විඳීමට තිබෙනවා ආකාර තුනක් සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන්. හොඳ දේ සැප වශයෙන්, නරක දේ දුක් වශයෙන්, මධ්‍යස්ථ දේ මුලාවෙන් සිත් උපේක්ෂාසහගතව පුතග්ජන භාවයේදී නම්. එතකොට ඒ වේදනාවට පාත්‍ර වෙනු ලබන්නේ රූපාරම්මණය, සද්ධාරම්මණය, ගන්ධාරම්මණය, රසාරම්මණය, පොට්ටාරම්මණය, පොට්ටබ්බාරම්මණය මේවයින් එකක් බව ඔබ කල්පනා කරලා තේරුම් ගන්න. රූපය විඳිනවා. ඒ විඳීමේදී තමයි මේ රූපයට ඇලෙන්නේ ගැටෙන්නේ. මේ රූපය සම්බන්ධයෙන්. එතකොට එතෙන්ද කියනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. අන්න තණ්හාව සයවිදවන්නේ සයාකාර අරමුණු වලට බැඳීම නිසා. මේ වේදනාවේ ස්වභාවය හැඳිනීමට අපි සංඥාව කියලා කියනවා. අපද උපේක්ෂා වශයෙන් හඳුනන වේදනාව හැඳිනීමේ ක්‍රියාවලිය තමයි සංඥාව. සාමාන්‍යයෙන් වේදල්ල වැනි සූත්‍රවල හඳුනනයි නම් සංඥාව කියලා පෙන්නනවා. නිල්පාට වාදී හඳුනනයි නම් කියලා. එසට නම් නිල්පාට, කනට නම් ශබ්ද, ඒ ශබ්දයේ හිවලිකුගේද, ඒ ශබ්දයේ කෑරලිකුගේද, ඒ ශබ්දයේ ගුවන් ඥානයකද, ඒ ශබ්දයේ ගිරවිලිද කියලා අපට හඳුනන්න පුළුවන්. එතන සංඥාවක් අවශ්‍ය වෙනවා. නමුත් මේ සැප දුක් උපේක්ෂා වේදනා කරන්ට යාමේදී මේ වේදනාව සමග අපි ඇති කරගන්නා ක්ෂණයකින් ඇලීමක් හෝ ගැටීමක්. ඇලීම කියන්නේ කැමැත්ත, ගැටීම කියන්නේ අකමැත්ත. ඒකට අපි කියන්නේ ලෝභ දේශ කියලා. අනේ ලෝභ දේශ වශයෙන් ගැනීමේදී එතන මුලාවක් ඇති වෙනවා. ඒක තමයි මෝහ කියලා කියන්නේ. දැන් මෙන්න මේ විදිහට මේ රූපයක් නිමින්ත යාම තුළ වේදනා සංඥා ඇති වෙන විට සංකාර ස්කන්ධයෙන් ඇලෙනවා බැලෙනවා. සංකාර ස්කන්ධයෙන් බැලුනම ඒ බැඳුන ආකාරයේ විවාදයකින් ප්‍රභේදයකින් තොරව විශේෂයෙන් හඳුනා ගැනීම සතු වෙනවා විඥාණයට. එවිට අපි මොනතරම් කටයුතු කරනවයි කියලා කතා කරාට, මොනතරම් වෘත්තීන් කරනවයි කියලා කතා කරා, අවසන් විග්‍රහයට එනකොට හැම එකක්ම ඇස හෝ කන හෝ නාසය හෝ දිව හෝ කය නිසා හටගන්නා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක එකතුවක්. අන්න ඒ තමයි බුදු පියාණන් වහන්සේ සද්ධර්මයේ දේශනා කිරීම සඳහා හැමෝටම පොදු දහමක් වශයෙන් තෝරා ගන්න ලැබුවේ. දැන් මේ පංචස්කන්ධ ධර්මතාවය තුළ බුදු පියාණන් වහන්සේ දහම් දේශනා කරන්නට පෙර අපි මේ පිළිබඳව දන්නේ නැතුව තමයි ජීවිතය අරගෙන ඉන්නේ. මෙහිම ශණයක් ශණයක් පාසා අරමුණෙන් අරමුණට එකීමක් මැරීමක් තියෙනවා. ශණයක් ශණයක් පාසා මේ අරමුණ රසයේ විඳීම තුළ යලිගන්ට හේතුවක් ශේෂ වීමක් සිදු වෙනවා. ලෝභ වශයෙන්, ද්වේෂ හෝ මෝහ වශයෙන් කියන මේ කරුණ පිළිබඳ අපට අවබෝධයක් නැහැ. අපි සාමාන්‍ය නමනාපයක් ඇති වුණොත් විදවන අදහසක් හිතේ ඉතුරු කර ගන්න ලබනවා. මේ විදිහට අපි ඉදිරියට තවන පුරුද්දක් සහිතව තමයි මේ අරමුණ රසයන් විඳින්නේ. තරහ වුණාම පිළිගන්න හිතෙනවා. යමක් යම් කිසි පීඩාවක් කළොත් ඔබට පීඩාව කරන්න හිතෙනවා. එකට එක කිරීම. එහෙම නැත්නම් අපි එකට කියනවා ක්‍රියාවකට ප්‍රතික්‍රියාව දක්වීම කියන එක. මෙහි තිබෙන හානිය සහ මෙහි තියෙන සංසාරගත බන්ධන ස්වභාවය නොදන්නා බැවින් තමයි හැම කෙනෙක්ම මේ කියන ක්‍රියාපතික්‍රියා න්‍යාය ජීවිතේ භාවිතා කරන ලබන්නේ. මේ ක්‍රියාපතික්‍රියා න්‍යාය භාවිතා කිරීම තුළ සිදුවෙන කරුණක් තමයි ජීවිතයේ සංසුන් බවක තිබිලා ප්‍රියජනක ස්වභාවයක තිබිලා එන්නට එන්නට දුක්වලට හේතු සිතේ අන්තර්ගත වෙන එක ඉහළ යන එක. ආරම්භයේ සිට ජීවිත අවසානය දක්වාම කෙනෙක් ජීවත් වෙනකොට මේ කියන ස්වභාවයෙන් මේ කියන තත්වයන් වැඩි වෙනවා. ඒකයි ළමයෙකුට වඩා තරුණ කෙනෙකුත් තරුණයෙකුට වඩා මැදිවියේ කෙනෙකුත් මැදිවියේ කෙනෙකුට වඩා මහලුවේ කෙනෙකුත් පීඩාසහගත ජීවිතයක් ගත කරන්නේ. ඒ අපේසේ ප්‍රකාශ කරනු ලබන්නේ අපගේ ප්‍රකාශයක් වශයෙන් නෙවෙයි. මෙන්න මේ ස්කන්ධ පංචක ධර්මතාවයන් පරිහරණය කරන්ට යාමේදී ඔබ ඇලීම් හෝ ගැටීම් සංඛ්‍යාව වැඩි කර ගන්නවාද? බුදු පියාණන් වහන්සේ වදාළේ යේ සංකෝ විසාකේ සතං සුඛානි සතං තේ සංදුක්ඛානි. සුඛානි කියන වචනේ එතන සැප කියන අර්ථයෙන් ගන්න එපා. මතක තියාගන්න. අල්ලා ගැනීම, මුලා වීම කියන අර්ථය. එහෙම නැත්නම් මගේ කොට ගැනීම, මම කොට ගැනීම කියන අර්ථය එතන සුඛානි කියලා පෙන්නන්නේ. එතකොට 100ක් තියෙනවා නම් දුක් 100යි කියලා එලිකල බුදු පියාණන් වහන්සේ ඒ නොදන්න පුද්ගලෙකුගේ චරිතේ. අද නම් සමහරට ඒක දහස් දහසක් වෙන්නට පුළුවනි. නමුත් උන්වහන්සේ ක්‍රමෝපායක් පැහැදිලි කරලා තිබෙනවා මේක අඩු කරගන්න පුළුවන් කියලා. අඩු කරගෙන යාමේදී 190ට 980ට 850ට 30ට 25ට බස්සලා 5 එක දක්වා බස්සනවා. අනතුරු උන්වහන්සේ වදාරනවා ඔබට පුළුවනි නම් ජීවිතයේ මේ අල්ලා ගැනීම සංඛ්‍යාව බිඳුව දක්වා පහළට දාගන්න. මේ දුකයි කියන ජීවිතයේ දුක් එකක්වත් නැත කියන ප්‍රකාශයක් විසාකා සූත්‍රයේ පවතිනවා. එබැවින් මේ දුක් ප්‍රස් කරන හේතු සියල්ල මත දුක් සංඛ්‍යාව වැඩි වෙන එක වෙනුවට ඒ අනුසෝතගාමි ප්‍රතිපදාව වෙනුවට මේ දුක් සියල්ල ක්ෂය කරන ප්‍රතිපදාවකට යන්නට මේ පංචස්කන්ධ ධර්මතාවය උපයෝගී කරගන්න වෙනවා. එහෙම නැතුව ඒක කරන්න පුළුවන් කමක් නැහැ. එබැවින් පංචස්කන්ධ ධර්මතාවයේදී අප තේරුම් ගන්නවා කරුණ කරුණක් තිබෙනවා. ආනන්දහාමුදුරුවෝ එමසෝ ප්‍රශ්නෙ පැහැදිලි කරන්නේ ලෝකය ශූන්‍යයි, ලෝකය ශූන්‍යයි කියලා කියනවා කොපමණකින්ද මේ ලෝකය ශූන්‍ය වෙන්නේ. දැන් ලෝකය කුමක්ද? බාහිර ලෝකෙත් සමග සම්බන්ධතාව පැවැත්ීමේදී සම්බන්ධතාව පැවැත්වීමට ඔබේ සිත තුළ මනෝද්වාරයෙන් හෝ පංචද්වාරයේ වලින් එකකින් හටගන්නා වූ රූප ආරම්මණය, ශබ්ද ආරම්මණය, ගන්ධ ආරම්මණය, රස ආරම්මණය මුල් කොටගත් වේදනා සංඥා සංකාර විඥාන කියන පහක එකතුව තමයි ලෝකය. මේ ලෝකයේ බුදු පියාණන් වහන්සේ වදාළ අර්ථය තමයි අර යස්මාචකෝ ආනන්ද සුඤ්ඤං අත්තනේනවා අත්තනීයනවා කියලා කියන්නේ. යම් විටක මේ ලෝකය මම සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය වේද එයයි ලෝක ශූන්‍යතාවය කියලා කියන්නේ. බුදුසමයේ සඳහන් වෙනවා ශූන්‍ය කියන වචනය. ශූන්‍ය කියන්නේ මේ බාහිර ලෝකයේ ශූන්‍යයි කියන එකක් හෝ නිවීම ශූන්‍යයි කියන එකක් නෙමෙයි. ශූන්‍ය සහ යුක්ත බව ඔබ පංචස්කන්ධය තුල තේරුම් ගන්න වෙනවා. කුමකින්ද පංචස්කන්ධය යුක්ත? එතකොට ඒකට කියන්නේ කුමක්ද? කුමක්ද පංචස්කන්ධයේ ශූන්‍ය? එවිට ඒකට කියන්නේ කුමක්දයි කියන එක ධර්මශ්‍රවණය කරලා තේරුම් ගන්න වෙනවා. මෙන්න මෙහෙම මේ මෞකසෙන් බිහිවන පුද්ගලයා ජීවිතාසානිය දක්වා හිඳමින් ශික්ෂාපද මට්ටමින් තක්ෂණ පුද්ගල සංවරයක සිටමින් ඒවා ඉක්මවා යමින් ස්කන්ධ පංචකයෙන් පංචකයට බලන්ට ඕන සංවරයක්. ස්කන්ධ පංචකයෙන් පංචකයට හදන්න ඕන සංවරයක් තමයි මේ බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීමේ පෙන්වනු ලබන්නේ මේ සංස්කාර ධර්මයන් අනිත්‍ය අනාත්ම වශයෙන් බලන්න කිව්වයි කියන. පංචස්කන්ධය අනිත්‍ය අනාත්ම වශයෙන් බලන්න කිව්වයි කියන. අනිත්‍ය අනාත්මට පෙර වචනයක් තිබෙනවානේ. ඒක අපි ඉගෙන ගන්න වෙනවා. ඒකට කියනවා නিত্য ආත්ම කියලා. ඒක තව වචනයක් එකතු කරාම නিত্য සුඛ ආත්ම කියලාත් කියනවා. එතකොට බුදු පියාණන් වහන්සේ වදාළ ධර්ම තේරු නොගත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සහ ඕනෑම ආගමකට අයිති කෙනෙක් මේ ලෝකෙත් සමග කටයුතු කරන්ට යාමේදී නොදන්නාකම නිසා ඇලෙන ස්වභාවයට යොදපු වචනයක් තමයි නিত্য සුඛ ආත්ම කියලා කියන්නේ. නමුත් මේ නিত্য සුඛ ආත්ම අනිදුක්ඛානාත්ම වචනෙන් පෙන්වනු ලබන ගැඹුරු අරුත මේ සමාජය ග්‍රහණය කරගෙන තියෙන බවක් අපි දකින්නේ නැහැ. ඔවුන් කරන ප්‍රකාශ තුල බාහිර වස්තුන්ගේ ඇතිවීම නැතිවීම අනිත්‍ය වශයෙන්. ඒ නිසා ඇතිවන දුක මානසික දුක වශයෙන්. එබැවින් ආත්මයක් නැහැ කියන අර්ථයකින් අනිත්‍ය ඇතිවීම නැතිවීම දුක්ඛ දුක ආත්මාත්මයක් නැහැ. මෙහෙම තමයි පොතපත පාවිච්චි කරන්නේ, මෙහෙම තමයි පරිහරණය කරන්නේ. නමුත් එහෙම දැනගත්තයි කියලා කතා කර කර ඉන්න වැරුණාම මේ දුක්ඛයේ ශූන්‍යතාවය දක්වා බිඳුව දක්වා ගෙන එන්නට ඒ අනිත්‍යතාවයට සමත් වීමක් ඇති වුණාද? නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ වශයෙන් මොකද්ද පෙන්නලා තියෙන්නේ? ඔබ තේරුම් ගන්න ඕන කෙනක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ වක්කලීට වදාරනවා යෝ ධම්මං පස්සති සෝවාං පස්සති කියලා. බුදුන් දකින්න ඕන නම් ධර්මයේ දකින්න කියලා තමයි බුදු පියාණන් වහන්සේ වක්කලීට වදාරලා තිබෙන්නේ. අනතුරු වක්කලී සූත්‍රයේ ඉදිරියේ තියෙන්නේ කුමක්ද? උන්වහන්සේ ධර්මය යනුවෙන් පැහැදිලි කරන්නේ කුමක්ද? ප්‍රශ්න කරන්නේ කුමක්ද? මේ කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය කිම්මඤ්ඤේ සිවක්කලිය මොකද ඒ ගැන හිතන්නේ වක්කලිය රූපය අනිත්‍යද නිට්ටයද ස්වාමීන් අනිත්‍යයි රූපය දුක්ඛද සුඛද ස්වාමීන් දුක්ඛයි රූපය ආත්මද අනාත්ම ස්වාමීන් අනාත්මයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ දෙයක් මම ඒතං මම ඒතෝ මමස්මින් ඒසෝ මේ අත්තාති එහෙම ගැනීම සුදුසුද ඒතං මම ඒතෝ මමස්මින් ඒසෝ මේ අත්තාති එසේ ගැනීම සුදුසුද එතකොට ඒතං මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා කියන කී තේරුම ය මගේ ය මම ඒ මගේ ආත්ම. එතකොට එතන මම මගේ මම මගේ ආත්ම කියන වචනේ අර්ථ තමයි නිත්‍ය සුඛාත්ම කියන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් මම මගේ මගේ ආත්ම වශයෙන් ගැනීම සුදුසුද නැත් ස්වාමී. දැන් අපිට ඒතං මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා මගේ මම මගේ ආත්ම කියලා කියන්න පුළුවනි නම් අනිත් දුක්ඛානාත්ම කියන එකට නේතං මම නේතෝහමස්මින් නමේසෝ අත්තා කියන්න බැරිද? එතකොට නේතං මම මගේ නොවේ ඒතෝහමස්මින් මගේ මම නොවේ නේසෝ මේ අත්තායි මගේ ආත්මය නොවේ. මේ මම නොවෙන්නේ මගේ නොවෙන්නේ මගේ ආත්ම නොවන්නේ බුදු පියාණන් වහන්සේ වදාළ ආකාරයට පංචස්කන්ධයයි. පංචස්කන්ධයට එන දේවලුයි මෙබැවින් බුදු පියාණන් වහන්සේ වදාළ අනිදුක්ඛානාත්මයේ පිළිසරණ ලැබිය යුත්තේ පංචස්කන්ධය තුළ. බුදු පියාණන් වහන්සේ වදාළ අනිත්‍යතාවය වළංගු වන්නේ වතු පිටි වලට, ගෙවල් දොර වලට, ඉඩකඩම් වලට නොවේයි. ඒ වාගේ කැඩී බිඳී යාම සිදු වුණාට එය බුදු පියාණන් වහන්සේ වදාළ ආරි සත්‍ය අනිත්‍යෙන් සංකේතවත් යන්නන්නේ නැහැ. මේ තේරුම් ගන්න වෙනවා. තේරුම් ගැනීමේදී ඔබට මෙන්න මේ කරුණ තේරුම් ගන්න වෙනවා. ඔබ පිළිගත්පත් නැතත් මේ අරමුණු රසයේ විඳීමේදී අරමුණු රසයේ සමග ඔබ ඒතන් මම ඒතුහමස්මෙන් ඒසෝ මේ අත්තා කියන සංකල්පේ බැඳෙනවා. බැඳී ඔබ මේ ස්කන්ධ පංචකය නැති වී ගියාට යලිත් එබඳු ස්කන්ධ පංචකයන් හටගන්න අවශ්‍ය ප්‍රමාණයේ හේතු තණ්හානුසේ වශයෙන් හිත තුළ එකතු කරනු ලබනවා. තණ්හානුසේ වශයෙන්. ඒවට කියනවා ලෝභ හේතු, ද්වේෂ හේතු, මෝහ හේතු කියලා. එබැවින් ලෝභ හේතු, දේශ හේතු, මෝහ හේතු. නොසේනම් ලෝභ හේතු, මෝහ හේතු, දේශ හේතු, මෝහ හේතු වශයෙන් ඉතුරු වන්නේ සිත තුළ මෙන්න මේ පංචස්කන්ධ ධර්මතාවය නිත්‍ය සුඛාත්මකට ගැලීමේ වරද නිසා බව තේරුම් ගන්න වෙනවා. එතකොට කර්ම රැස්වීම නිත්‍ය සුඛාත්ම සංකල්පයේ ප්‍රතිඵලයක්. මොනවද මේ සංඛාර ස්කන්ධයට රැස්වෙන රහන් සංඛාර කියලා අපි ඇතැම් විට ඔබට පැහැදිලි කරලා තිබෙනවා. බුදු පියාණන් වහන්සේ නම් අවිද්‍යා සූත්‍රය තුළ පැහැදිලි කර වදාරනවා, අවිද්‍යාගතෝ යම් වික්‍රේ පුරිස පුද්ගලෝ, යම් කිසි පුරුෂේ පුද්ගලයෙක් අවිද්‍යාගත උනේ නම්, ඒ අවිද්‍යාගත වීම තුළ පුඤ්ඤං චේ සංඛාරං අபிසංකරෝති, අපුඤ්ඤං චේ සංඛාරං අபிසංකරෝති, ආනිජ්ජං චේ සංඛාරං අபிසංකරෝති, ඒ කියන්නේ පුණ්‍ය කර්ම, අපුණ්‍ය කර්ම, ආනිජ්ජ කර්ම අபிසංකරණය කරනවා නම් විඥානයේ ඊට උපගත වෙමින් ඒ හරිතිය පිළිගන්නවා. මේ පුඤ්ඤං චේ අපුඤ්ඤං චේ ආනිච්ඡං චේ සංඛාරං කියන වචනට සමගාමී වචනයක් සංගීත සූත්‍රය තුළ සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනු ලබනවා. සංඛාර වර්ග තුනයි. අபிසංකරණ පුඤ්ඤාභි, අபிසංකරණ අපුඤ්ඤාභි, අபிසංකරණ ආනිච්ඡාභි. මේ සංඛාර තුන එකවර උපදින්නේ. රූප වේදනා සංඥා සංඛාර ස්කන්ධේ පවට නැඹුරු වෙනකොට එතන අපුඤ්ඤාභි සංඛාරය සංඛාර ස්කන්ධේ. පුඤ්ඤාභි සංඛාරයට නැඹුරු වෙනකොට පුඤ්ඤාභි සංඛාරය. ධ්‍යාන කුසල වලට ලැබුණොත් ඒක ආනිජ්ජාවි සංකාරය. මේ සංකාර වලින් ආනිජ්ජාවි නම් පුණ්‍යාවි අපුණ්‍යාවි නැහැ. සමහර පුණ්‍යාවි අපුණ්‍යාවි දෙකේ නම් කලොමේ තියෙන්නත් පුළුවනි. දැන් මේ සබ්බේ සංකාරා කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ පංචකයේ සංකාර ස්කන්ධයට එන මේ තුنين එකට නේද? දැන් එතන බුදු පියාණන් වහන්සේ වදාරන්නේ සත්‍යකට සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් දකින්න කියලා. අනිත්‍ය වශයෙන් දකින්න වෙලා තියෙන්නේ ඇයි සියලු සංස්කාරයන් නිට්ඨ වශයෙන් දකින නිසා. නිට්ඨ වශයෙන් ගැනීමේදී කර්ම රැස් වෙන විපාකවලට හේතු ඉතුරු වෙනවා. නිට්ඨ වශයෙන් ගැනීමට තමයි මගේ කියන්නේ. සුඛ වශයෙන් ගැනීමට තමයි මම කියන්නේ. ඒක මගේ, මම මගේ ආත්ම යන්නට තමයි මේ නිට්ඨ සුඛාත්ම කියලා කියන්නේ. අන්න මගේ මම මගේ ආත්ම වුණහම එතන පංචස්කන්ධයේ මම සහ මට අයිති දේවල් වලින් යුක්තයි. අන්න ජීවිතයට දුක්ගෙනක් දෙන්නේ මේ පංචස්කන්ධය මම සහ මට අයිති දේවල් වලින් යුක්ත වෙන නිසා. මොනවද මට අයිති දේවල්? ලෝභය මම, ද්වේෂය මම, ඊර්ෂ්‍යාව මම, ක්‍රෝධය මම, වෛරය මම. බුදු පියාණන් වහන්සේම පිළිතුර දෙනවා ආරාධ වික්ෂුන් වහන්සේලාට. ස්වාමිනී මම කියලා කියනවා, මම කියලා කියනවා. කොපමණින්ද මම බවට පත්වන්නේ? උන්වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවානේ තරහ ආවහම තරහටයි මම කියන්නේ කියලා. බය හිතුනහම බයටයි මම කියන්නේ කියලා. දුක හිතුනහම දුකටයි මම කියන්නේ කියලා. මෙබැවින් එක එක ස්කන්ධ පංචකයෙන් පංචකයට උපදින්නා වූ මමත්වයේ රඟපෑම් රාශියක්. ඒ හැම මාත්මයේ රඟපෑමක්ම නිතසුක සංකල්පයකට යටත් වෙනවා. එතකොට මම බවට පත්වන්නේ විෂයාකාර මිත්‍යා දෘෂ්ටි විග්‍රහ කරන ආකාරය රූපේ මමය, මම රූපේ, රූපේ තුල මායත මාතෘ රූපයද. ඒ රූපේ කියන්නේ ශාරීරික කියලා ගන්න එපා. ආරම්මණය, සූප ආරම්මණය, සද්ද ආරම්මණය අල්ලගත්තහම මම. ඒක තමයි රූපකාය කියන්නේ. දැන් වේදනාව මම. ඒක ශරීරයක් නෙමෙයි. වේදනා කාය නැත්තා වේදනා ස්කන්ධේ. වේදනා ස්කන්ධය මමය, මම වේදනාවය, වේදනාව තුල මායත මාතුල වේදනාවයත. එහෙම ගත්තාම වේදනාව නිත්‍යයි. වේදනාව මම වෙනවා, සංඥාව මම වෙනවා, සංකාරය මම වෙනවා, විඥානය මම වෙනවා. එතකොට ඒ වෙන්නේ රූපේ මුල් කොටගෙන. දැන් පංචස්කන්ධය මම මගේ මගේ ආත්මකට ගන්නවා කියන එක තමයි නිත්‍ය සුඛාත්ම කියලා කියන්නේ. එවිට ඒකට තමයි පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ. මේ මම මගේ මගේ ආත්ම වලින් යුක්තව පංචස්කන්ධ පරිහරණයේදී අවසන් වීමක් නැහැ. සසර ගමනට අවශ්‍ය හේතු පව් හෝ පින් හෝ ධාන වශයෙන් ඉතිරි වෙනවා. ඒ ඉතිරි වෙන්නේ අර අපුඤ්ඤාවි සංඛාර, පුඤ්ඤාවි සංඛාර, අනිත්‍යාවි සංඛාර කියන සංඛාර කාරණාවලදී. එහෙම නැත්නම් අපි කතා කළා වූ කන්න කම්ම සුක්ඛ කම්ම, කන්න සුක්ඛ කම්ම කියන මේ කර්ම නියාමයේදී. එතකොට කර්ම නියාමයේ භාවිතයේදී අනිත් දුක්ඛ අනාත්ම දර්ශනයක් නැහැ. එතන පවතින්නේ නිත්සුඛාත්ම සංකල්පය. අන්න බුදු පියාණන් වහන්සේ පැහැදිලිව තේරුම් ගත්ත දේ තමයි සසර ගමනේ ඉදිරියට යාම සඳහා නිත්සුඛාත්ම සංකල්පය තුළ කර්ම රැස් වෙනවා. කර්ම රැස්සුනොත් ඉදිරියට තබන ඒවා අතීත හේතු වශයෙන් පැමිණින් විපාක වෙනවා. මෙසේ ඉදිරියට තබන දේවල් අතීතින් එන එකට තමයි පංචපාදානස්කන්ධය හට ගන්නවයි කියලා කියන්නේ. එතකොට සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධය හට ගැනීම නිසා දුක හට ගන්නව ඇරුණාම අපිට පුළුවන් නම් පංච උපාදානස්කන්ධයෙන් කරන දේවල් පංචස්කන්ධයෙන් කරන්න උපාදාන අපහැරදම. ඒට සංකිට්ඨේන පංකිට්ඨේන පංචස්කන්ධායයි දිසෝ දහමක් නැහැ. දැන් එහෙමනම් පංච උපාදානයන් නිදී පංචස්කන්ධය බවට පත් කරගන්න වෙනවා. දැන් මේ සඳහා භාවිතා කළ යුතු න්‍යාය කුමක් වශයෙන්ද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරවදාරන්නේ? අන්න එතන තමයි බුදු පියාණන් වහන්සේ සපයා දෙන පිළිතුර එන්නේ යස්මාචකෝ ආනන්ද සුඤ්ඤං අත්තනේනවා අත්තනීනවා තස්මා සුඤ්ඤ ලෝකෝති උච්චති. මේ රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ පංචකයන් ඔබට පුළුවන් නම් මමත්වයෙන් ශූන්‍ය මට අයිති දේවල් ශූන්‍ය වශයෙන් බලන්න. ඒකටයි ලෝකය ශූන්‍යයි කියලා කියන්නේ. අපි මේක තවත් විදිහකින් තේරුම් ගන්න උත්සාහ කරමු විනාඩි කීපයකට. අපි ගත්ත මේ සඳහා දොරවල් කීපයක්. ඒවා බුදු පියාණන් වහන්සේ කිංචී ආනන්ද ශුන්‍යං අත්තනේනවා අත්තනීනවා. එහෙම පැහැදිලි කරනු ලබනවා. චක්කුකෝ ආනන්ද ශුන්‍යං අත්තනේනවා අත්තනීනවා. රූපා ආනන්ද ශුන්‍යං අත්තනේනවා අත්තනීනවා. චක්කු විඤ්ඤාණ ශුන්‍යං අත්තනේනවා අත්තනීනවා. චක්කු සංපස්ස ශුන්‍යං අත්තනේනවා අත්තනීනවා. යම්පිදං චක්කු සංපස්සපච්චා උප්පජ්ජති වේදිතං සුඛං දුක්ඛං අදුක්ඛම සුඛං තම්පි ශුන්‍යං වා උඤ්ඤේනවා අත්තනීනවා. අන්න බලන්න චක්කුකෝ ආනන්ද කියන එකේ තේරුම මේ ඇසේ බෝලය කියන එක නෙමෙයි. ඇස ඇතුළත ප්‍රසාදය කියලා ස්වභාවයක් පවතින අරගම ගන්න පුළුවන් ඒක තමයි ඇස කියලා කියන්නේ. ඒකට හමු වෙන ආරම්මණය ප්‍රතිබිම්බේ තමයි රූපය කියලා කියන්නේ. එතකොට ඒ රූපය නිසා හඳුනා ගන්නව හැඳිනීමට චක්කු විඥානය කියනවා. ඒ ස්පර්ශය චක්කු සම්පස්සය කියලා කියනවා. උපදින්නාව එතන උපදින්නාව සැප හෝ දුක් හෝ උපේක්ෂා මේ සියල්ල ඇස මුල් කොටගෙන. මෙසේ මේ කන මුල් කොටගෙනත් ගන්න පුළුවන් සෝතකෝ ආනන්ද. ගානකෝ ආනන්ද ජීවකෝ ආනන්ද එහෙම තිබෙනවා ඒ සූත්‍රය තුල. නමුත් අපට ඒතරම් විස්තර කරන්න කාලයක් ගන්න පුළුවන් කමක් නැහැ. දැන් එතකොට ඇසෙන් රූපය, කනෙන් ශබ්දය, නාසෙන් ගන්ධය, දිවෙන් රසය, කයෙන් පොට්ටබ්බේ කියන මේ කාරණා පරමාර්ථ තත්වයේදී බුදු පියාණන් වහන්සේ හඳුනාගත් තත්වයේදී තමයි මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය වෙන්නේ. ධර්මයෙන් තේරෙන පුතග්ජන පුද්ගලයා කරගෙන තියෙන මේවා මට සහ මට අයිති දේවල් වලින් යුක්ත කරගෙන තිබෙන්නේ. අන්නේ යුක්ත කරගන්න එකට තමයි කියන්නේ පංචස්කන්ධයේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් යුක්ත කරගන්නවායි කියලා. පංචස්කන්ධය තුළ අහංකාරය පවතිනවායි කියලා. අහංකාරය කියන්නේ ඒ එන ඕනෑම දෙයක් මම බවට පත් කරගන්න. මොනවද මේ ලෝකේ කෙනෙකුට මම බවට පත් කරගන්න පුළුවන්? ධනය, කුලය, නිලය, බලය, ලෝකම, උපත්කම, දුප්පත්කම ඕනෑම හොඳ දෙයක් සහ ඕනෑම දෙයක් අල්ලගත්තම අල්ලා ගැනීමෙන් මේ මමත්වයෙන් යුක්ත වෙනවා. දැන් ඔබට තේරෙනවාද ලෝභයයි මම, ද්වේෂයයි මම, ඊර්ෂ්‍යාවයි මම, ක්‍රෝධයයි මම, පරිගැනීමයි මම. ඒවා මේ සමාජයට මුදාහැරෙනවායි කියලා කියන්නේ මමත්වයේ ක්‍රියාව. මමත්වයේ ක්‍රියාව මුදාහැරුවම සමාජයේ බොහෝ සිය දුකටපත් වෙනව නේද? එබැවින් මේ සමාජයේ දුකටපත් වනු ලබන්නේ මේ මමත්වයේ ක්‍රියාවේ ප්‍රතිඵලය වශයෙන් කියන ඔබට වැටහෙනවා නේද? සමාජයේ දුකින් අත මිදින්ට අවශ්‍ය වෙන්නේ මියගිය පසුද? සමාජයේ දුකින් අත මිදින්ට අවශ්‍ය වෙන්නේ අනාගත බුදු සසුනකද? අද නේද ඒ දුකටපත් වීමේ ප්‍රතිලාභ වෙනුවට දුකින් ඉවත් වීමේ ප්‍රතිලාභ ලබන්න ඕන. එහෙනම් ඒ සඳහා අද ජීවත් වෙන යම් කිසි ධමයක් භාවිතා කරන්න ඕන නේද? අන්න මේ ධර්මය තමයි සත්‍යකට බුදු පියාණන් වහන්සේ දේශනා කරන දේ වශයෙන් ඔස්සදී මහරහතන් වහන්සේ විස්තර කරලා තියෙනවා. කුමක්ද? රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ පංචකය අනිත්‍ය අනාත්ම වශයෙන්. ඒ කියන්නේ අනිත්‍ය කියන්නේ එතන මගේ නොවේ, අනාත්ම කියන්නේ මගේ ආත්මය නෙවෙයි. ඒක ස්කන්ධ පංචකයෙන් පංචකයට ඇති වෙනවා නැති වෙනවා නම් ඒ ස්කන්ධ පංචකේ අල්ලා ගැනීම තුළ තියෙන සංකල්පයයි මම. රිදෙන්නේ මට, බැනුම් අහන්නේ මම, නින්දා වෙන්නේ මම. ඒවා අල්ලා ගැනීමෙන් තමයි විඳවන්නේ. දැන් අරලෝධම පිළිබඳ සූත්‍රයේ පැහැදිලි කරනක ලෝකධම්ම සූත්‍රයේ පැහැදිලි කරව දාරනවා අස්ව පුතග්ජනයාට ලෝක ධර්මතාවයන් ඇති වෙනවා, ඔවුන් ඒවායින් විඳවනවා, ජාති ජරා මරණයන්ගෙන් මිදෙන්නේ නැහැ. හේතුව ඒවා සමග ඇලෙනවා සහ ගැටෙනවා අනුරුද්ධ සහ පටිවිරුද්ධති. සුතවත් අරිය ශාවක භාවයටපත් වුනහම ඒ ලෝක ධර්මයන්ම ලෝකේ හට ගන්නවා. නමුත් එතන න අනුරුද්ධති න පටිවිරුද්ධති. ඇලෙන්නේ නැහැ, විරුද්ධති විරුද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ ඇලීම සහ ප්‍රතිවිරුද්ධ වීම තමයි මමත්වෙන් යුක්ත වීමේ ප්‍රතිපදාව. හස්කත බලන්න. ඒක තමයි සමාජයේ විසින් කරගත්තු වරද. දැන් දුක නිදහස්ව ජීවිතයක් සඳහා නම් ඔබ ඒ ධර්මතාවයන් හැදී න අනුරුජ්ජති න පටිරුජ්ජති වෙන්න වෙනවා. විරුද්ධ වෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව ඉන්න වෙනවා. ඒ විරුද්ධ වෙන්නේ නැතුව අල්ලන්නේ නැතුව ඉන්නවා කියන එකේ තේරුම මම කොට ගන්න නැතුව ඉන්නවායි. එතකොට එහෙම අල්ලා ගන්නෙ නැතුවම දුක් උපදින්න හේතු ඉතුරු වෙන්නේ නැතුව අවසන් වෙනවා. ඒ දුක් උපදින්න හේතු ඉතුරු වෙන්නේ නැතුව අවසන් වෙන එකට කියනවා කර්මක්ෂය වෙනවා කියලා. කම්මක්ඛය අසංවත්. දුක් උපදින්න හේතු ඉතුරු වෙන එකට කියනවා කර්ම රැස් වෙනවායි කියලා. එතකොට එහෙමනම් අපට මේ ජීවිතය තුළම දුකින් මිදීම සඳහා අවශ්‍යකමක් නම් අපට කරන්න තිබෙන්නේ දුක් උපදවන හේතු ඉදිරියට නොතබා අවසන් කරන්න. මේ ඉදිරියට තබා අවසන් කිරීම සඳහා භාවිතා කළ යුතු ධර්මයක් කුමක්ද? අන්න අපි ගන්න වෙනවා සතිය කියන තැනට. සිහියෙන් කටයුතු කිරීම. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයන් හට ගන්නා විට පස්දර මුල් කොටගෙන ඒවට අදාළ හේතු සිත ඇතුළේ තිබී පංච ద్వාරයෙන් එනවා. ඒවට කියන ලෝභ හේතු, දේශ හේතු, මෝහ හේතු කියලා. අම් පංච පස්කන්ධය හට ගැනීම. ඒ හටගත්තම මමත්වයට අසුවි ප්‍රතික්‍රියා දක්වන්නට යනවා. එතකොට සිහිය නැහැ. එතකොට එතන යුක්තයි. මමත්වයෙන් මට සහ මට අයිති දේවල් වලින් යුක්ත ක්‍රියාව තමයි පෘථග්ජන ක්‍රියාවලිය කියලා. අන සිහියෙන් කරන්න ඕන දේ තමයි මම සහ මට අයිති දේවල් වල ක්‍රියාවට නොයා ඒවා එසේ නොකොට සිටීම. ඉදිරියට නොතබා අවසන් වෙන්න. ඒකට කියනවා ශුඤ්ඤං අත්තනේනවා අත්තනේනවා කියලා. ඒකට කියනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවායි කියලා. පංචස්කන්ධයට එන ඕනෑම දෙයක් දැන් සීල සූත්‍රය ආරම්භ බැලුවොත් එහෙම මේ වගේ පාඩයක් නැති වෙන්නේ. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතප්පති බලං සච්චකරයියාති. අනේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ කියන එක තමයි මේ සිහිය කියලා කියන්නේ. සිහියෙන් තමයි ඒක කර්මක්ෂය වීමේ ප්‍රතිපදාවට යොමු කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. මේ තමයි ත්‍රිපිටකයේ පුරාම බුදු පියාණන් වහන්සේ හඳුන්වා තිබෙන භාවනාව. අල්ලා ගැනීමෙන් තැවුල අල්ලා නොගැනීමෙන් නොතෙවල දේශනා කරමි. මඤ්ඤමානෝ කෝ බික්කු බද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. මම කොට ගැනීමෙන් මායාට බැඳෙනවා. ඒ මම කොට ගැනීම තමයි නිත්‍ය සුඛාත්ම කියන්නේ. මම කොට නොගැනීමට තමයි සිහිය තියෙන්න ඕනේ. එතකොට අනිද්දුක්ඛ අනාත්ම. එතකොට මායාට බැඳීම හේවත් තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා නොවි අවසන් වෙනවා. එබැවින් සිත පිරිසුදු කර ගැනීම සඳහා බුදු පියාණන් වහන්සේලා වදාළ මේ අනිද්දුක්ඛ අනාත්ම නම් වූ ධර්මතාවයේ ජීවිතයට සරණ කර ගන්න වෙනවා. දසරණ කරගත යුතු ධර්මයේ එයයි. පක්කලි සූත්‍රය සඳහන් කරලා තිබෙන්නේ දුර ළඟ අධ්‍යාත්මික බාහිර සුකුමවලාරික වශයෙන් සියලුම රූප මම නොවන, මගේ නොවන, මගේ ආත්ම නොවන වශයෙන් බලන්න කියලා. එතන සියලුම රූප කියවහම රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප ආදී සියලුම දේවල්. සියලුම දේවල්. ඒ අරමුණට එන මොහොතක් පාසා අපට එහෙමනම් ඇලීමෙන් ගැටීමෙන් තොර වෙනකොට තම නේද මමත්වයෙන් ශූන්‍ය වෙන්නේ. ඇලීමෙන් ගැටීමෙන් යුක්ත වීම නේද මමත්වයෙන් යුක්ත වීම කියලා කියන්නේ. බුදු පියාණන් වහන්සේ ශුඤ්ඤං අත්තනේනවා අත්තනේනවා කියලා දේශනා කරලා දාලාට පුද්ගලයාට පුත්පතක් ජන පුද්ගලයාට හැම විටම ස්කන්ධ පංචකය මම සහ මට අයිති දේවල් වලින් යුක්තයි. ඒ මම සහ මට අයිති දේවල් වලින් යුක්ත ප්‍රතිපදාවට කියනවා අනුසෝතගාමී ප්‍රතිපදාව කියලා. ඒකේ කර්ම රැස් වෙනවා ඇරුවම කර්ම ශේවන්නේ නැහැ. අන්න මේ තේරුම් ගත්ත පුද්ගලයාට පුද්ගලයාට නිරන්තරයෙන් මේ තම තමන් කරන කාර්යයන්ෙහිදී මේ ඉදිරියට නොතබා අවසන් කිරීමේ අනිදුක්ඛානාත්ම වශයෙන් දැලීමේ නැත්තම් මම සහ මට අයිති දේවල් වලින් පංචස්කන්ධය ලෝභයට ද්වේෂයට මෝහයට යුක්ත නම් මම සහ මට අයිති දේවල් යොදිනුයි. ඒවා නැත්නම් මම සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය වෙනවා. අන බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ගත කළ 80 ජීවිතයේදී ස්කන්ධ පංචකය පහළ වුණා නිරන්තරයෙන්. ආහාර ගැනීම, ඇසට කනට නාස රූප ශබ්ද ගන්ධ රස අරමුණු හැමීම සිදු වුණා. හඳුනා ගැනීම සිදු වුණා. නමුත් එතන රූප වේදනා සංඥා සංකාර විඥාන කේ ස්කන්ධ පංචකය පමණයි මම සහ මට අයිති දේවල් වලින් ශූන්‍යයි. එවිට එතන හැම විටම අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලිනවා බලන්න දෙයක් නැහැ කියලා පෙන්නනවා. මෙදවින් නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීමෙන් සසර ඇවිදගෙන ගිය ගමනෙන් මිදෙන්න නම් ඔබ ගැඹුරින් තේරුම් අරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමෙන් කර්මක්ෂය කරන්නේ කෙසේදයි ඉගෙන ගන්න වෙනවා. කර්ම රැස් කිරීම නිත්සුඛාත්ම නම් වූ වැරදි සංකල්පයක් තුළ ඒක තමයි මම සහ මට අයිති දේවල් වලින් යුක්ත වීම. එතකොට පාපේදී පාපේ මම වෙයි, පුණ්‍ය කර්මයේදී පුණ්‍ය කර්මයේ මම වෙයි, අල්ලා ගන්නා විට ධානයේදී ධානයේ මම වෙයි, ඥානයේදී ඥානයේ මම වෙයි. එහෙම වෙනසක් නැහැ. මොන අල්ලා ගත්තත් අල්ලා ගත්තහම මම සහ මට අයිති දෙවලින් යුක්තයි ඊට අදාළ භව ගමනකේ දෙන්න වෙනවා. සතර පාපැත්ත, මිනිසුන් පැත්ත, දෙවියන් පැත්ත, රූපී ධාන පැත්ත. ඒ නිවීම සඳහා නම් ඔබට මේ දේරුම් අරගෙන වර්තමාන මොහොතේදී මෙතෙක් ක්‍රෑෂ් කරගත්ත දේවල් ක්‍රෑෂ් කරගත්ත දේවල් සේකරීම සඳහා මේ ශුඤ්ඤං අත්තනේනවා අත්තනේනවා කියන දහම පිළිපදින්න වෙනවා. මෙන්න සතිපට්ඨානය. මෙන්න අප්‍රමාදය. මෙන්න සිහියෙන් කටයුතු කිරීම. මෙන්න යෝනිසෝ මානසිකාර්යය. සියලු සූත්‍රවල පැහැදිලි කරලා තිබෙනා වූ ප්‍රතිපදාව මෙතෙන්ට ගලපන්න පුළුවන් කමක් තිබෙනවා. අන්න එවිත සත්‍යක සූත්‍රයට හරියටම ගැලපෙනවානේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිසම පංචස්කන්ධේ අනිත්‍ය අනාත්ම බලන්න කියලා බුදුන් වහන්සේ වදාලා නේද? සියලු සංස්කාරයන් පුණ්‍යාවි සංකාරයෝ අපුණ්‍යාවි සංකාරයෝ ආනිද්‍යාවි සංකාරයෝ එකක්වත් මම කොට ගන්න එපා ආත්ම කොට ගන්න එපා අල්ලා ගන්න එපා අල්ලා ගත්තොත් සතර රැඳෙනවා අන්න මෙම ප්‍රතිපදාවේ යාම නේද අවශ්‍ය වන්නේ මේ ප්‍රතිපදාවේ යාම සඳහා දහම් ඇස පාදා ගැනීම පිණිස ඔබට මෙම ධර්මානුශාසනාව උපයෝගී වේවා හේතු වාසනා වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් අපගේ ධර්මානුශාසනාව අපාද මෙතකින් අවසන් කරනු ලබනවා සුජීවත්ව වාසය කළා වූ යම් දිනපු නිදුක් නිරෝගී වූ සුචිර ජීවනයේ ප්‍රාර්ථනා කළේද මෙලෝ පරලෝ ජීවිත වාසනාවන්ත වේවා නරක ආදී සතර අපායත්පත් වලින් අතමි දීපාව මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන් වී බුද්ධ ආදී මහත්ම කල්යාණ මිත්‍ර සේවනයේ ලබා තිලක්ෂණී ගැඹුරු අටහ ගැනීමට අවශ්‍ය නුවණ මොහුරා යාමේදී හැම දිනාටම සකල දුක්ඛයන්ගේ නිමාවන්නා වූ නිර්වාණ සොයෙන් සැනසීම පිණිස හේතු වේවායි අපද ප්‍රාර්ථනා කරනු ලබනවා ආකාශත්ථා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි ධර්මාන් ශාසනාව පැවැත්තු දේශකයන්න් වහන්සේ කෑගල්ල පුස්සල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ